රටින් අවුරුදු 30ක් 40ක් පිට වෙලා ඉති වයස නැවත වරක් මේ ලංකාවට ඇවිදින් ලංකාවේ ආර්ථිකයට එහෙම නැත්නම් වත්කම් තියාගැනීමට අවශ්‍ය පරිසරය අවශ්‍ය නීති හදලා දෙන්න එක විශ්ව බුරුවල විභාවේ අපි 10,000කට විතර දීලා තියෙනවා. ඒ වගේම මේ ජූලි මාසයේ 11 වෙනිදා තවත් 1,500කට දෙන්න අපි වැඩි පිළිවෙල හදලා තියෙනවා.